ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ආනන්ද සිනියරත්න මහත්මා මාසිකව ඉමහා ශ්‍රද්ධාවෙන් සිදු කරන පින්කමයි අදත් මේ සිදු කරන්නේ විශේෂයෙන්ම එමිය ගිය දේහින සිනියරත්න නෝනා මහත්මිය වෙනුවෙන් මාස 10ක් ගත වෙන අවස්ථාවේදී එතුමියට පුණ්‍ය අනුමෝදනා කරන්නට සිය තිනම දානීය සෝදානම් කරගෙන විහාරස්ථානයට පැමිණිච්ච අවස්ථාව ඉතින් මේ පින්කමටම සහභාගී කරගෙන ඒ දීපාල මහත්මාත් නිසල පුතණුනොත් මේ පින්කම සඳහා සහභාගී කරව ගන්නවා. ඉතින් ඔබ දෙපළම මේ විහාරස්ථාන වෙනුවෙන් අපි තම මෛත්‍රී සාගතව පිළිගන්නවා. ඉතින් මේ විහාරස්ථානයේ මෑත කාලේ ආරම්භ කරපු විහාරස්ථානයක්. ඉතින් මේ සියලු පින්කම ආනිසංසයෙන් ඔබ දෙපළටත් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා කියලා අපි දීපාල මහත්මාටත් නිසල පුතණුවන්ටත් ආශිර්වාද කරනවා. පින්නතුනේ ස්වාමීන් වහන්සේල වෙනුවෙන් අපි යමක් පූජා කරනකොට අපේ හිත පවත්වා ගන්න ඕන කොහොමද කියන කාරණේ ඔබ හොඳින්ම දන්නවා. ස්වාමීන් වහන්සේල එක නමක් දෙනමක් වෙනුවෙන් අපි දානය පූජා කළත් අප සංඝ සතු කොට යමක් පූජා කරනකොට සියලුම මහා සංඝ රත්නය සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලය පටන් වැඩ සිටියේ ඒ සරුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාගෙන් පැවතෙන ඒ සියලුම මහා සංඝරත්නය වෙනුවෙනුයි අප මේ දානය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ඉතින් පින්නතුනි ඔබ දන්නවා අපට මේ වගේ ලස්සන පින්කම් කරන්න ලැබෙන්නේ අපේ ජීවිත ආලෝකවත් කරගන්න පුළුවන් ඉදේ ධර්මයක් අහන්න ලැබෙන්නේ සම්බුද්ධෝත්පාද කාලයක් ලැබුව අවස්ථාව. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා ඒ ධර්මයේ ලෝකයේ තියෙන සංඝරත්නයේ ලෝකයේ වැඩ සිටින කාලයක සුගතියක් ලැබපු අයට තමයි මෙවැනි පින්කම් සිදු කරන්න ලැබෙන්නේ. ඉතින් පින්නතුන් බොහොමත්ම සතුටටපත් වෙන්නට ඕන අපට මේ සම්බුද්ධ ශාසනයක් ලැබෙච්ච අවස්ථාව. ඉතින් ඔබ දන්නවා ලෝකේ බොහෝ දෙනෙක් හොඳට ඉගෙන කියාගෙන රැකී ආරක්ෂා කරලා ඉහළටම ධනෙ උපයන අය අප්‍රමාණව ඉන්නවා. රජවරු සිටුවරු වශයෙන් ඉන්න අය ඉන්නවා. මහා ව්‍යාපාරිකයන් වශයෙන් ඉන්න අය ඉන්නවා. නමුත් ඒ සියල්ලටම වඩා වටින්නේ මේ ශ්‍රද්ධා සම්පත්තිය ලැබීම. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය, ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව ලැබීම, මහා සංඝරත්නය ඇසුරු කරන් ලැබීම, මේක තමයි පින්තුනේ කෙනෙකුගේ ජීවිතේ ලබන ඉහළම සම්පත්තිය ධනෙ විදියට බුදුරජාණන් වහන්සේ සැලකුවේ. ඉතින් ඔබ දන්නව ඇතැම් විට රජමාලිගාවක කෙනෙක් ඉපදුනත් එයාට මේ බුද්ධදාම සංඝ කෙන තෙරුවන නොලැබුණොත් ඒක නම යන්නේ අබුද්ධෝත්පාද කාලයක විදියට. ඉතින් යම්කිසි කෙනෙක් දිලඳු පැල්පතක ඉපදුනත් කුඩා කාලේ පටන්ම මේ බුදුදම සංඝ කෙන තෙරුවනි ආශිර්වාදය ලැබුණා නම් ඒක අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව විපදිත අය හැටියට ඔබට හුඟක්ම සතුටටපත් වෙන්න පුළුවන් කුඩා කාලේ පටන්ම ඒ දෙමෝපියන්ගෙන් ලැබිච්ච ශ්‍රද්ධා ප්‍රතිලාභය නිසා අපට මේ වගේ සම්බුද්ධ ශාසනයේ ගුතුම් පින්කම් සිදු කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහිදී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් අපට දේශනා කළා. ඒ ධර්මය අහන්න අපේ ජීවිතේ කාතකින් මේ ජීවිතේම සතුට සැනසීම දිනු කරගන්න පුළුවන්. අනිත් අතින් අපේ හිතට එන මානසික දුක් පීඩා වලින් අපට නිදහස් වෙන්නත් පුළුවන්. ඉතින් මේ මානසික දුක් වලින් කොතෙක් දුරට නිදහස් වෙනවාද කියන එක තීරණය වන්නේ අපේ හිත කොයිතරම් දුරට පිරිසුදු කරගන්නවාද කියන කාරණය මත. ඉතින් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු සියලුම ධර්මය ඉලක්ක කළ තියෙන්නේ මේ සිත පිරිසුදු කර ගැනීම පාදක කරගෙන. එනිසා තමයි සචිත්ත පරියෝදපණං කියලා උන්වහන්සේගේ අවවාදයක් විදිහට සඳහන් වන්නේ. ඉතින් අප කල්පනා කර බලන්න වටිනවා කොහොමද අපේ මේ සිත පිරිසුදුවන්නට අප මොකක්ද කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පණිවිඩය. Dear friends in Dhamma, when we listening to Dhamma, we can summarize all the Buddhist doctrines that Buddha explained 45 years. Buddha says very clearly the purpose of Buddhist doctrines. Sacitta pariyodapanam, purifying one's mind. Why do we need to purify our mind? You know, everyone likes to be happy. Our happiness completely depends on purifying our mind. If our mind is polluted with negative thoughts such as greed, anger and delusion, everything that we earned is useless. That is why we should give the priority to purify our mind. Buddha has explained the way how we purify our mind gradually. There are three activities that we can do to overcome negative thoughts from our mind. They are practicing generosity, practicing loving kindness meditation, and practicing mindfulness. These are the three doctrines that Buddha has proclaimed to the world to overcome negativities, negative thoughts, unwholesome mental states from our mind. By practicing generosity, little by little we are able to overcome greed or attachment. When we are greedy, actually we have no inner peace. That is why Buddha says, he who has a generous mind gains a lot of happiness. Therefore, on the path of happiness, the very first activity that we have to practice is that practicing generosity. At home, we can share something with our relatives, and also especially we can take care of our children, our mother and father. These are the things that we can do for generosity at home. Not only that, little by little we can develop this activity, generosity. The more we practice generosity, the more our mind is so calm and pure. The second activity that we have to do to overcome unwholesome mental states that practicing loving kindness, contemplating on may all beings be well, happy and peaceful. When again and again we practice loving kindness meditation, we are able to overcome anger or hatred. Anger is one of the main reasons that we suffer. You know very well, if our mind is polluted with anger, even though we are well educated, even though we are very rich, actually everything that we earned is useless. That is why we have to overcome anger or ill will. When we see that some experiments of psychological field, they always explain some techniques to overcome stress. For stress management, they say one of the techniques is that practicing loving kindness meditation, contemplating on that may all beings be well, happy and peaceful. If we can practice this technique again and again, we can see the beauty of our life. The more we practice loving kindness meditation, the more we are able to overcome anger or ill will. Then we can live like a Brahma being. When we practice loving kindness meditation, we are like in the heaven. That is why Buddha says, he who wishes to attain the peace of mind should have to practice loving kindness meditation. Sabbe sattha bhavantu sukhitattha. Not only that, the next technique that we can practice to overcome our negativities, especially ignorance or delusion, Buddha has explained very special technique, which is mindfulness, being aware of our body and mind. We always look at outside, but we are in ignorance. Buddha has explained the way how we overcome our ignorance. We should contemplate on that. My physical body always changes. My mind also changes. Everything is impermanent. When we think something, we always think something with some forms. But at that moment, forms have already ceased. We always think our mind. We always read our mind. When we think something, if we are able to understand that forms have already ceased, then we are in mindfulness and wisdom. The more we are in mindfulness, the more we can overcome forms from outside. We are living in wisdom or mindfulness. This is the highest activity, the quality that we can practice to overcome suffering. The more we practice mindfulness, the more we are able to overcome suffering from outside. It means we depend on our mind. We depend on mindfulness and wisdom. These are the three qualities Buddha has explained to the world to practice for inner peace, for getting rid of suffering. Practicing generosity, practicing loving kindness, and practicing mindfulness. Mindfulness is highly appreciated in Buddhism. That is why Buddha says, practicing mindfulness is the only way for the purification of beings. Practicing mindfulness is the only way for getting rid of sorrow and lamentation. Practicing mindfulness is the only way for destruction of grief and pain. Practicing mindfulness is the only way for gaining knowledge. Practicing mindfulness is the only way for attaining enlightenment, for liberation. In this situation, these three qualities, generosity, loving kindness, and mindfulness, if we give the priority to practice these three things, it means little by little we are going forward on the path of liberation. While we are studying, while we are doing jobs, if we are able to go on this path, it means day by day our happiness increases. You know, ordinary people in the world, when they go to old age, what happens to them? When they go to old age, they are suffering. What is the main reason that they are suffering? Loneliness. Loneliness is the main reason why elders are unhappy. But when we come to the Buddhism, you know, loneliness is the highest bliss. Why? When we are alone, we have time to practice this path. We have time to practice this valuable message. But ordinary people are suffering when they are alone. But we, Buddha's disciples, we are happy when we are alone. See the difference between Buddhism and outside world. If we can practice this path, actually we are so fortunate. While we are going to old age, while we are going to sicknesses, while we are reaching death, our happiness day by day increases. This is the path that the Supreme Buddha explained for 45 years. At this moment, we especially bless upon all of you by the power of this spiritual energy, by offering dana to the Mahasangha, you acquired a lot of positive thoughts in your mind. By the power of this spirituality, may you be well, happy and peaceful. May your all righteous wishes meet its success. Finally, may all of us attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. හොඳයි, අදත් ආනන්ද මහත්මයා සිය ස්වාමි දියණිය දෙහිනි නෝන වෙනුවෙන් කරන පින් කම්මාලාවෙහි මේ 10 මාසයටත් සියතින්ම දානය සූදානම් කරගෙන ඇවිදිලා ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පූජා කරන අවස්ථාව. ඉතින් පසුගිය මාස ගාන පුරාම ආනන්ද මහත්මයා තමන් ධර්ම ගෝපිය වස්තුව නිර්ලෝභීව මේ ශාසන වෙනුවෙන් පරිත්‍යාග කරමින් අප්‍රමාණ පින් දහම් රැස් කරමින් ඒ ආදරණීය ස්වාමී දියණියට පුණ්‍ය ආනුමෝදනා කළා. ඉතින් ඒ ගැන හිතනකොට ඔබතුමාට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. නිවසක මරණයක් කියන්නේ අවමංගල්‍ය කාරණයක්. නමුත් බෞද්ධයන් වෙච්ච අපට බුදුහාඳුරු පෙන්වලා දුන්නා ඒ අවමංගල්‍ය කාරණය මංගල කාරණා බවට පත් කරගන්න ආකාරය. මම හිතන ඔබතුමා පසුගිය කාලෙම කරේ ජීවිතයට යහපත සිදුවන මංගල කාරණා සිදු කරගත්තා. උගන් දන් දුන්නා, සිල්වන්ත වුණා, ධර්ම දානමය පින්කම් කළා, සංඝ සතු දානමය පින්කම් කළා. නොඑක් විදිය විහාරස්ථානයේ දිනුවට ඉදිකිරීම සඳහා අප්‍රමාණ පරිත්‍යාගයන් කළා. ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ ගමන් පහසුව වෙනුවෙන් යාන වාහන ආදියත් පූජා කළා. ඉතින් මේ හැම දෙයක් ගැනම හිතනකොට මම හිතන්නේ දෙහිණ නෝන කොහේ හිටියත් මේ පින්කම දිහා දැකලා අප්‍රමාණව සතුට වෙනවා ඇති. එපමණක් නෙවෙයි, ඔබතුමාගේ ආදරණීය දෙමව්පියන් මිය ගිහිල්ලා කොහේ හරි ඉන්නවා නම් මේ පින් දැකේ අය වහා සතුට වෙනවා ඇති. ඔබතුමා සිදු කරන මේ අප්‍රමාණ පින්කම් පිළිබඳව දැකලා ඉතින් ඒ ගැනත් හිතලා සතුටට පත්වන්න. හොඳයි, අප මුලින්ම දානය සංඝ සතු කොට පූජා කරලා ඊළඟට පැන්වැඩියම සිද කරනවා. ඉතිං ආනන්ද මහත්මාත් දීපාල මහත්මාත් ඒ නිසල පුතුනවන ඔබ හැම දෙනෙක්ම කල්පනා කරන්න ඔබේම දෑතින් ඔබේම දෙමව්පියන් වෙනුවෙන් සිද කලාව පින්කමක් කියලා හිතලා මේ සෝදානම් කරපු සියලු දානෝපකරණ මහා සංඝරත්න වෙනුවෙන් පිරිකර සහිතව පූජා කරමු, පූජා වේවා කියන පැතුමෙන් මේ හැටියට වාක්‍යය කියන දානය සංඝසතු කොට පූජා කරන්න. ඉමං බික්කහං සපරික්කාරම් බික්කෝ සංඝස්ස දේම ඉමං බික්කහං සපරික්කාරම් බික්කෝ සංඝස්ස දේම ඉමං බික්කහං සපරික්කාරම් බික්කෝ සංඝස්ස දේම. රැස් කරගත් මේ සීල පුණ ධර්මයන් මේට මාස 10කට කලින් මිය ගිය දේහිනී සෙනවිරත්න නෝනා මහත්මිය මේ පින අනුමෝදන් වේවා. ඒ වගේම දීපාල මහත්මා නමින් මිය ගිය ඒ ආදරණීය සහෝදරයා පින් අනුමෝදන් වන්නට පුළුවන් තැනක සිටිනව නම් මේ පින දැක සුවපත් වේවා. අප නමින් මිය ගිය සියලු ඥාතීහුද පින් අපේක්ෂාවෙන් සිටින යම් තාක් සත්‍යයන් මේ විශ්වයේ පතනක හොවෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ හැටියට වාක්‍ය කියලා පුණ්‍ය අනුමෝදනාව කරන්න පෑන් වඩලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, යතා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති, උන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති, ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පින් දහමල බලයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දැහැම රැකවරණ ආරක්ෂාව ඔබ හැම දෙනාටම සැලසේවා, දෙවියන්ටත් මේ පින් උතුම් නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදම් සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධිය. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදම් සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධිය. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධිය. හොඳයි, ආනන්ද සෙනවිරත්න මහත්මා බොහොමත්ම සතුටට පත් ගන්න මේ මාසයේ සිදු කරන්න බලාපොරොත්තුන පින්කම සියතින්ම මේ වගේ සිදු කරගන්න අවස්ථාව ලැබුණා කියලා, ඒ වගේම දීපල් මහත්මා ඒ පුතුණුවන් ඔබට සතුටට පත් වෙන්න පුළුවන් අද දින තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන විදියට සිය සහෝදරයාටත් පින් අනුමෝදන් කරන්න පුළුවන් ඉදියේ හොඳ උතුම් පින්කමකට ඔබට සහභාගී වෙන්න ලැබුණා කියලා මේ සිදු කරගත් සියලු පින් දහමල බලයෙන් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ සැලසේවා, සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්බේතයෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බුද්ධානුභාවේන සදා සන්ති භවන්තුති භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තුති භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තුතේ අභිවාදන සීලෙන්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමේනාතේ සමෙජ්ජතු.